ධර්මානුශාසනාව. අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූයේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. ඒවං සුතං ඒකං සමයං භගවා සාකේතේ විහෙරති කාලකාරාමි. තත්‍ර සෝ භගවා භික්ඛුව මන්තේති භික්ඛවති භගන්තේති තේ භික්ඛු භගවතු පච්චස්සෝතුං භගවායි සදවෝචේ. යං භික්ඛවේ සදේව කස්ස ලෝකස්ස සමාර කස්ස සම්බ්‍රහ්ම කස්ස සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය. දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පස්සං පරියේසිතං අනුවිචරිතං මනසා තමහං ජානාමීති. සුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත්තු සම්යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඛ රාජෝත්තමයන් වහන්සේ සාකේත නගරයෙහි සාකේත නගරාසන්නයෙහි කාලපාරාමයේ වැඩින්න දිනක 500ක් භික්ෂු සංඝයා වහන්සේ සහ ලක්ෂ සංඛ්‍යාත විශාල ජනතාවක් අභියස දේශනා කොට වදාරන ලද අනුසන්දි පහත අවසානයේ මහා ප්‍රතිය පස්වාරයක් කම්පිත වූ ආශ්චර්යජනක බුද්ධ ගුණ දීපණය කරන සූත්‍ර දේශනාවක් වන කාලකාරාම සූත්‍රයේ මාතෘකාවක් මේ ප්‍රකාශ වුණේ. ඒ නිදාන කතාවයි මේ කෙටියෙන් කියවුණේ. එක් ධර්ම දේශනා සමයේදී සරුවඥන් වහන්සේ සාකෝප නගර සමීපයේහි කාලකාරාම විහාරයේ වැඩි ඉන්න අවස්ථාවක භික්ෂු සංඝයා අමතා මෙහෙම දේශනා කොට වදාළා. මහණෙනි, දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දෙවිමනුෂ්‍යයන් සහිත සමස්ත ලෝක සත්ත්වයාගේ දක්නා ලද, අසන ලද, මුණනය කරන ලද, ඒ කියන්නේ ආග්‍රහණය කරන ලද, විඳින ලද, ස්පර්ශ කරන ලද, සිතන ලද, සිතින් සමන ලද සෑම අරමුණක්ම යථාර්ථයෙන්ම සර්ව ප්‍රකාරයෙන්ම දන්නෙමි කියන එකයි මාතෘකාකාටි කෙටි තේම. සාකේත නගරය කියන්නේ සයත් නුවරට යෙදෙන හතක් දුරින් පිහිටි නගරයක්. ඒ නගරය නෑත භාගය ඇතුළේ ධනංජය සිටුවරයා උදෙසා විශාඛා වගේ මාතා උචේතුමා ධනංජය සිටුවරයා. ඒ ධනංජය සිටුවරයා සයත් නුවරට පදිංචියට එන ගමනේදී දාන ආහාර ගන්න ස්ථානයේ සාකේත නගරය ඇතුළේ. ඒ කියන්නේ වෙනම නගරයක්ම නිර්මාණය කරන්න ඕන මේ විශාඛාවගේ නෞකයන් සහිත පිරිස වෙනුවෙන් ඒ තමයි සාකේත නගරය. ඒ සාකේත නගරයේ වාසය කළ කාලක තුල සිටුවරයා අනාථපිණ්ඩික සිටුවරයා සමඟ එකට අධ්‍යාපනය ලබා ගත්ත කාලයේ සුරන්දුවක් අනුව ඒ කාලක සිටුවරයාගේ දුතුණුවන්ට අනාථපිණ්ඩික සිටුවරයාගේ බාල දියණියක් වන චූලසුභද්‍රාව විවාහ ජීවසුමක් ඇති කර ගන්නට ලැබුණා. ඉතින් බුදුරජාණන් වහන්සේට පැමිණි මේ සිටුවරයා කියන්නේ අනාථපිණ්ඩික සිටුවරයා චූලසුභද්‍රාවක් දෙන්නම කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අති බෞද්ධයෝ නමුත් සපත සම්බන්ධ වෙන්න තියෙන කාලක චිත නිවස බෞද්ධ වෙන්න වෙයි. ඉතින් යන්තිස අවස්ථාවකදී අපට පිහිටක් වෙන සඳහා අපගෙන ආවර්ජනා කරන ශේඛයා කියලා සර්වඥන් වහන්සේට ආරාධනා කරගෙනයි මේ විවාහ මංගල සිද්ධ වුනේ. ඒ අතරේ ඒ කාලක සිටවරයා තමන්ගේ විශාල උයනක නිගන්තාරාමයක් හදවා 500ක් නිගන්තයන් වාසය කරමින් නිත දන් දෙමින් සිටියා. ඒ මංගල උත්සවයේදීද චෝලසුබද්‍රාවට නියම කළා දියණිය අපේ ආර්යයන් වහන්සේලා දකින් දෙන්න අදාපි දානයක් දෙනවා මේ මංගල උත්සවෙ නිමිත්තෙන්. ඉතින් චෝලසුබද්‍රාව ගිහින් බැලුවාම නිගන්තය එතුමියට මහත් ලැජ්ජාවක් පිළිතුලක් ඇති වුණා. ඉතින් දීදී කියලා නින්දා කළා කෙලකඩක් විසි කළා කියන්නේ මෙහෙම අභ්‍යන්තර හිරියක්වත් බාහිර උත්සාහයක් නැති මේ ඇත්තද නිකලේශී ආර්යයන් වහන්සේලා කියන්නේ කියලා අපේ ආර්යයන් වහන්සේලා ගම උරුම නෙමෙයි කියලා ගාථා රාශියකින් සංඝ රත්නයේ ගුණ සජ්ජහනාවක් කළා. ඉතින් ඒ අනුව මේ නිගන්තයේ මහත් කලකිරීමකට පත් වන සිටවරයා ගැන කාලක සිටවරයා ගැන මේ කාලකන්ණ කෙනෙක් මේ ගෙදරට ගෙනාවා කියලා. අන්තිමේදී මේ කාලක සිටවරයාගේ ඉන්නීමක් වුණා. එසේනම් තමන්ගේ ආර්යයන් වහන්සේලාට පෙන්වන්න පුළුවන් දෙ කියලා. ඒක මට පෙන්වන්න පුළුවන්. කාද දෙකට දවසෙ ආහෙට දවසෙ මම පෙන්වන්න වැඩමලා දෙන්නම් කියලා. මෙතුමිය මතුමහන්තලාවට ගිහින් සමන්තිච්චමල් බර් අටක් අරගෙන බුදුගුණ වාග්යනාස ලහතර දැම්ම. මේ මගේ ආරාධනේ සරුවඥන් මහසර දැනේවා පෙනේවා කියලා. බුද්ධාදේශාන බලයත් මෙතුමියගේ ශ්‍රද්ධා මහිමයත් නිසා මේ මල් අහසේ කාවේ යෙදුම් හතගේ සරුවඥන් වහන්සේ දහම් දේශන පැන ධර්මාසනයේ තියෙන සුදු වීණක් වාගේ අහසේ රැඳී පැවතුණා. ඉතින් සරුවඥන් වහන්සේ ආවල් දෙනකොට ඒ ආරාධනය පිළිගත්තා. එදා ධර්ම දේශන අවසානයේදී අනාථපිණ්ඩික සිටවරයා පසුබිම දානෙට ආරාධනා කළා 500ක් සංඝ පිරිස සමග බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේ වදාළා සිතානෙනි දැන් මේ චූල සුභද්‍රා වගේ ආරාධනයක් පිළිගෙන තියෙනවා. ස්වාමී කවුරුත් ආවේ නැහනේ. ඒක මේ ඇවිල්ලා තියෙන්නේ මල් තමයි. මේ මල් තමයි මට ආරාධනය කඳ වෙලා තියෙන්නේ. කියලා ස්වාමීන් වහන්සේ මේ දුන් හතක් දොරේ ඉන්න කෙනේ මේ වගේ ආරාධනයක් කිරීම පුදුමයිනේ. පුදුමයක් නැති සිතානෙනි හිමාල වනාන්තරයේ හිමාල පර්වතයේ දුන් සිය ගානක් ඈතට පේන වගේ යම් කෙනෙක් ශ්‍රද්ධා සම්පන්න නම්, සීල සම්පන්න නම්, සුත සම්පන්න නම්, ත්‍යාග සම්පන්න නම්, ප්‍රඥා සම්පන්න නම් ඒ අය සත්නත්‍රයේක දිස් වෙන ඕනම තැනක හිටියත් වෙනවා. නිසා ඒ චුලසබද්දා වගේ ගුණමාන්තතාව නිසා එයා ආරාධනේ පිළිගත්ත කියා ධර්මයක් දේශනා කළා. ආනන්ද ස්වාමීන් වහන්සේ විදාන කළා හෙට දවසේ සාකේත නගරයේක 500ක් ප්‍රදීන ප්‍රතිසංවිධාත්මා රහතන් වහන්සේලාටම සලක දෙන්න කියලා. සද්දේ රජුගේ මේක දැකන විශුකර මිදී පුත්‍රයා නියම කළා සිරිකාගේල් 500ක් මම පිළිගන්නවද. ඉන් පසු දිනේ සියල්ලම සිද්ධ වුණා. ඒ අතරත මේ සාකෝත නගරයේ සිටුමාලිගාවේ සිටි ස්තුල සුභද්‍රාව කල්පනා කළා. ඉන් සරුවඥන් වහන්සේ බොහෝම අවිවේකවම ගත කරන්නේ ධර්ම දේශනා ආදී සඳහා මගේ ආරාධනය පිළිගත්තාද නොගත්තාද දන්නේ කොහොමද කියලා නම් හිතේ සැකයක් නැතුවම දාන සංවිධානය යෙදී සිටියා. එදාම රාත්‍රියේ මැදියම වස්තු වෛතරණ දිව රාජාවේ ලැකුව නැගෙන්නේ බහෙන් දෙපා සරුවඥන් වහන්සේ දානේ ආරාධනය පිළිගත්තා. දැන් ඉතින් හිතේ දහවල් වෙලාට වඩිනවා කියලා. එයින් මුතුන්ගේ පුදුමාකාර විශ්වාසයකින් යුතුව විශේෂයෙන් දාන උපස්ථාන සංවිධානය කළා. පහෝදා උදෑසන දානශාලාව ඔක්කොම වත් පිළිවෙත් මුතුන්ගේ නියමයෙන් සම්පාදනය කළාට මගලවානුසිකින්නේ බුද්ධ ප්‍රමුඛ 500ක් සංඝ පරිසහතේ වර්ණවා දැකලා උතුමාම ප්‍රසාද ප්‍රීතියකින් වැඳ නමස්කාරයෙන් බිමට වැඩම මගන ආරාධනා කළා දානෙ පිළිගන්වා. බලමුල අවසානයේදී මේ ආරාධනා කළා ස්වාමීන් වහන්සේ මේ නැගිමයින ඔක්කොම බෞද්ධයෝමනි මේ අත්තන සුදුසු ධර්ම දේශනාවක් අවසර ලැබේවා කියලා. සරුවක්නන් වහන්සේ එදින දේශෝ දහමින් ඒ කාලක සිටවරයයි සිටුපාලයේ සීල දෙනාවයි තවත් 84,000ක් ගණන් තරම් විශාල පිරිසයි මාර්ගඵල නිවන් අවබෝධ කරගත්තා. මේ සිටවරයාගේ අද විශාල උයන සංඝසතුවේක බුදුපාම සංඝසතුවේ සංඝසතුවේක පූජා කළා. නිගන්තයන් අපට මේක කලින් දුන්න තැන කියලා දහරෙන්න කැමතුනේ නැහැ. පසුව මේ සිටවරයාගේ සිටු අනින් ඔවුන් ඉවත් කළ දැම්මා. ඒ ස්ථානයේ මහා සංගරේම වඩා හිඳුවා නිත්‍ය වශයෙන් ගම්පින් කම්තරමින් තමන් ඒ මුළු නගරයේම බෞද්ධ නගරයක් බවට පන්වා ගත්තා. මෙන්න මේ කාලක සිටවරයා කරවා පූජා කළ උයනේ පිහිටි ආශ්‍රමයේදී කියන්නේ කාලකාරාමය. ඒ කාලකාරාමයට සරුවක්යන් වාසය වැඩි දවසකදී ඒ නුවරින් පැවිදි වී සිටිය කුලදරුවෝ 500ක් නවක භික්ෂුන් වහන්සේලා. උන්වහන්සේලා ධම්මසභා මණ්ඩපයේ ධර්ම සාකච්ඡා කරන වෙලාව බුදු ගුණම කතා කරගෙන හිටියා. සරුවක්යන් වහන්සේගේ කාරණේ සම්භාර ගැන, මහා කරුණාව ගැන, සරුවක්පතාඥානිය ගැන, එයාගේ මනසේ බුද්ධ ගුණ ධන්න හැටේක සාකච්ඡා කරමින් හිටියා. එතෙන්ද සරුවක්යන් වහන්සේ වැඩලා ඒ ක්‍රිස්තුගේ සිත් හසර බලා තව විශාල ක්‍රිස්තුකතාත් මඟතල නිවන් සුව ලැබෙන පිණිස මහා පොළොව කම්පාවන සුළු ඒ සූත්‍ර දේශනේ පවත්වා වදාළා. ඒ කාලකාරාමයේදී දේශනා කළ බැවින් මේ සූත්‍රය හඳුන්වන්නේ කාලකාරාම සූත්‍රය කියලා. මේ සූත්‍රය අංගුත්තර නිකායේ චතුස්ක නිපාතයේ උරුමවල වර්ගයේ තුන්වෙනි සූත්‍රයයි. මේ සූත්‍ර දේශනාව බොහෝම වැදගත්. එවාගෙම සූත්‍ර වශයෙන් කෙටි වුණාට ගැඹුරු අර්ථ සම්භාරයක් ඇති සූත්‍ර දේශනාවක්. ඒ දේශනාව ප්‍රතිහැරිය බලමු. යම් විත්තේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සම්බ්‍රහ්මකස්ස සස්තමන බ්‍රාහ්මණියා තජාය සදේ මනුස්සාය දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරිහිතං අනුවිචිතං මනසා තමහං ඥානාමි. මේ පළමුවෙනි දේශනා පාඨයයි. මහණෙනි, මේ ලෝකයේ දෙවියන් සහිත, මරණ සහිත, බඳුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දෙවි මිනිසුන් සහිත සියලු සත්ත්ව ප්‍රජාව විසින් යමක් අහිං දක්න ලද නම් ඒ සියල්ලත්, කලින් අසන ලද නම් ඒ සියල්ලත්, නාසතාවු දිවෙන් කයෙන් ස්පර්ශ කරන ලද නම් ඒ සියල්ලත්, සිතින් අරමුණු කර ගන්න ලද යමක් ඇතොත් ඒ සියල්ලත්, පත්තං අරමුණු වශයෙන් අභිමුඛයේ දක්වන ඒ සියල්ලත්, එවාගේම පරිේෂිතං සිතින් සේසයා ලබා ගන්න අරමුණු සියල්ලත්, තමහං ඥානාමි තං අහං ඥානාමි ඒ සියල්ලම මම දනිමි. මේ තුනේ සරුවක් ප්‍රඥානෝ මහිමයයි. තමහං ඥානාමි ඒ සියල්ලම මම දනිමි. එතකොට මේ ලෝක ධාතුව අනන්තයි. ලෝක ධාතුව අනන්තක් භාවයේ ප්‍රකාශ කරන්නේ උපමා විශාතික්‍රාන්තයි. ඒකම උපමාවකින් කියන්න බැරි තරම් ලෝක ධාතුව අනන්තයි. ඉසර උපමාවක් කියලා කියනවා පිරිදු බල සම්පන්න කෙනෙක් මේ සත්කල වල නැත්තම් මේ සත්කල ක්‍රම කරන් විශාල අබකොටුවක් අරගෙන මේ අබකොටුවේ අබ අර වෙන මුළුමහත් ලෝක ධාතු එක එක දිශාව එක එක ලෝක ධාතු එක එක අභයතේ වීසි කරමින් ගණන් කරමින් යනවා ඉරිදි බලේ. මේ සත්කල පුරාණම තරම් විශාල අබකොටුවේ අබවරයෙන් පුළුවන් සත්කල වල වෙනුනේ නැහැ. ඒ තරම් සත්කල අනන්තයි. එක සත්කලක සත්‍යය අනන්තයි. නිසාර සත්‍යයේ අකින්තියයි කියන්නේ ලෝකේශය අකින්තියයි කියන්නේ මේ තරම් අකින්තිය වූ අප්‍රමේය වූ භෝත ධාතුවේහි සියලුම සත්‍යයන්ගේ මේ සියලු ප්‍රවත්න සරුවත්මන් වහන්සේ ආර්ජනා කළ පමණින් සියල්ල දන්නවා. ඒකයි තමහං ඥානං. ඊළඟ සඳහන් වෙන ඊළඟ පාඩය යම් විත්තේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සම්බ්‍රහ්මකස්ස සස්සමන බ්‍රාහ්මණියා පජා සදේ මනුස්සාය දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරේසිතං අනුසිතං මනසා තං තමහං අබ්බඤ්ඤාසින්. ඒ වචනේම තවත් තහවුරු කිරීමේ තේරුමක්. දෙවියන් සයත, මරේ සයත, බඳු සයත, ශ්‍රමණ බ්‍රාහ්මණියන් සයත, ජේ මිනිසුන් සයත, සත්ත්ව ප්‍රජා විසින් දක්නලද, අසලලද, ආග්‍රාණය කළලද, පසුඳින්නලද, ස්පර්ශුඳින්නලද, සිතින් අරමුණු ඉදල්ලද, සිතේක හැම වූ අරමුණු, සෝය සෝයසය ලබා ගන්න අරමුණු, තමා වෙත පැමිණි අරමුණු, ඇත සීලම සත්‍යංගයේ සීලම සිත් සතර අඥාතින්, අභි අඥාතින් විශේෂයෙන්ම සර්වඥතාඥානයෙන් දැකගත්තෙමි. විශේෂයෙන් දැකගත්තෙමි. මේ කියන්නේ සර්වඥ භූමියයි. ඊළඟ පාඩම් කියනවා ඒ වගේම තව තේරුමක්. යම් විත්තේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සම්බ්‍රහ්මකස්ස සස්සමන බ්‍රාහ්මණියා පජාය සදේ මනුස්සාය දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරේසිතං අනුවිචිතං මනසා තං තථාගතස්ස විදිතං. අන්න තවත් සර්වඥතාඥානීය ප්‍රකාශ කරන වචනයක්. දෙවියන් සයත, මනුස්ස සයත, බඹුන් සයත, ශ්‍රමණ බ්‍රාහ්මණ සයත, දේ මිනිසුන් සයත, සමස්ත සත්ත්ව ප්‍රජා විසින් දක්නා ලද, අසන ලද, ආග්‍රාණය කරන ලද, පසුඳුන් ලද, ස්පර්ශන දුන් ලද, කිතුන් අරමුණු කරන ලද, සදරට ස්වභාවයෙන්ම අරමුණු වූද, එවැනි සේසය අරමුණු කර ගන්නා ලද්දා වූද, සිතින් හැසිරෙන ලද්දා වූද, යම් තාක් හේ ඇත. සංතථාගත සුදිතං ඒ තථාගතයන් වහන්සේට ਸਰවඥකාරයෙන් ප්‍රකටව ආදෝධිය අවසానයි. අනුමාන වශයෙන් නෙමෙයි, ප්‍රත්‍යක්ෂ ඥානයෙන් මේ සියල්ලම ප්‍රකට ලෙස ආදෝධ කරගෙන හමාරයි. මේ අවස්ථා තුන සමහං ඥානං සමහං අබ්බඤ්ඤාසං සංතථාගත සුදිතං. ඒ කියන අවස්ථා තුනතම කියනවා ਸਰවඥ භූමි කියලා. ඒ කියන්නේ සියල්ල දන්නවා කියන ප්‍රඥාව සම්බන්ධ වචනයකුයි ඒ වචන තුලින් කියවෙන්නේ. ඒ සියල්ලමම දනිමු, ඒ සියල්ලමම විශිෂ්ටාඥානින් දනිමු. ඒ සියල්ල තථාගතයන් වහන්සේට ප්‍රකට ලෙස ආවදිනී හමාරයි. මේ තුන සර්වඥ භූමි, සර්වඥ ප්‍රඥාන භූමියයි. ඊළඟට කියනවා ක්ෂීණ වාසර භූමිය කියලා අවස්ථාවක්. ඒ සර්වඥ ප්‍රඥාන භූමිය අවසන් වෙනකොට මහ පොළොව කම්පා වුණා. චීනාසර භූමිය සදා නෙමෙයි මෙහෙමයි. තම් තථාගතෝ නෛතත්තාසි යම් විත්තේ සදේවතස්ස ලෝකස්ස සමාරකස්ස සම්බ්‍රාහ්මකස්ස සස්සමන බ්‍රාහ්මණියාපජය සදේ මනුස්සාය විත්තං සුතං මුතං විඤ්ඤාතං තත්තං පරිේෂිතං අනුචිතං මනසා තම් තථාගතෝ නෛතත්තාසි අන්න චීනාසර භූමිය ඒ කියන්නේ දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දෙමිනිසුන් සහිත, සියලුම සත්ත්ව ප්‍රජා විසින් දක්නා ලද, අසන ලද, ආග්‍රාණය කරන ලද, සූමේ සසෙන් දෙන ලද, කයින් ස්පර්ශ කරන ලද, හිතෙන් ගන්න ලද, එවැදෙන හිතේ සෝසය ගන්නා ලද, සිතෙන් හැසිරෙන ලද, යම් කාර්යය ඇත. තන් තථාගතෝම උපත්තාසී ඒ සියල්ල තථාගතයන් වහන්සේ තණ්හා වශයෙන්, ditthi වශයෙන්, මාන වශයෙන් මෙතනලාදී කියන එකයි එන් කියන්නේ. ඒ කියන්නේ තණ්හා වශයෙන් ගන්නෙත් නෑ, ditthi වශයෙන් ගන්නෙත් නෑ, මාන වශයෙන් ගන්නෙත් නෑ. මේ උපත්තාසී තණ්හා වශයෙන් ලැබුණෙත් නෑ, ditthi වශයෙන් ලැබුණෙත් නෑ, මාන වශයෙන් ලැබුණෙත් නෑ. ඒක තමයි ඉදිරියට ප්‍රකාශ වෙනවා, පැහැදිලි වෙනවා. දැන් මේ කියන්නේ ක්ෂීණාසර භූමියයි. ඒ වචන ප්‍රකාශනගත මහ පොළොවට දරන්න බැරුව කම්පා වුණා. ඊළඟට සඳහන් වෙනවා සුඤ්ඤතා භූමිය. පිටිකෝ භික්ඛවේ තථාගතෝ දත්තා දත්තම්බං දිත්තං නමඤ්ඤති අදිත්තං නමඤ්ඤති දත්තම්බං නමඤ්ඤති දත්තාදං නමඤ්ඤති සුතා සෝතබ්බං සුතං නමං නමඤ්ඤති සෝතාරං නමඤ්ඤති මුතා මෝතම්බං මුතං නමඤ්ඤති අමුතං නමඤ්ඤති මෝතම්බං නමඤ්ඤති මෝතාරං නමඤ්ඤති විඤ්ඤාතා විඤ්ඤාතම්බං විඤ්ඤාතං නමඤ්ඤති අවිඤ්ඤාතං නමඤ්ඤති විඤ්ඤාතම්බං නමඤ්ඤති විඤ්ඤාතාරං නමඤ්ඤති මෙන්න මේ කොටසද කියනවා ශුන්‍යතා භූමි ඒකමද තථාගතයන් වහන්සේ දත්තා දත්තබ්බා දතේ සියල්ල ඇහෙන් දැකලා දිට්ඨං නමඤ්ඤති දක්නා ලද සංආදිත්‍යමාන වශයෙන් නොගනි අදිත්‍යං නමඤ්ඤති ලෝක සත්‍යයන් නොදන්නා ලද තමන් දන්නා ලද දේ සංආදිත්‍යමාන වශයෙන් නොගනි දත්තං නමඤ්ඤති අතීතනාවත වර්තමාන වශයෙන් දත් යුතු දේ යන අන්නාදිත්‍යමාන සමාන වශයෙන් නොගනි දක්ඛානං නමඤ්ඤති දක්නා ලද්දෙද්ද සංආදිත්‍යමාන වශයෙන් නොගනි සුතාසෝ තබ්බං අසීයතු දේ තමන් වහන්සේ අසාගෙන සුතං නමඤ්ඤති ඒ සුතය අනුනායතා කහන දේවල් තමන් සංආදිත්‍යමාන වශයෙන් නොගනි අසුතං නමඤ්ඤති අන්නා වශයෙන් මාතුන් ලද්දා තමන් අසන ලද්දක් සංආදිත්‍යමාන වශයෙන් නොගනි සෝ තබ්බන් නමඤ්ඤති අතීතනාගත වර්තමාන තුන් කාලයේ තැති කලින් අනිවිත දේවල් ගැන සංආදිත්‍යමාන වශයෙන් නොගනි සෝ තාරන් නමඤ්ඤති එවාගේම අසන්නාරෝ පුජ්‍යලයේකෝ සංඝාදිත්‍යමාන වශයෙන්ම ගමි. මුතා මෝතම්බං මුතන්නමඤ්ඤති. ඒ කියන්නේ ගන්ධ සෝදාග්‍රහණය කලෙක ආ වගේම රස විඳින්නෙක ස්පර්ශ විඳියෙක ආරමුණක්ගෙන තමන් මහසෝ ස්පර්ශව දැනගෙන මුතන්නමඤ්ඤති. ලෝක සත්‍ය විසින් ඒ විදිහට මුණමේකන් ලද්දක් තමන් වාසය සංඝාදිත්‍යමාන වශයෙන්ම ගමි. අමතන්නමඤ්ඤති. ලෝක සත්‍ය විසින් ඉසේ මුණමේ නොකන් ලද්දද තමන් වාසය සංඝාදිත්‍යමාන වශයෙන්ම ගමි. මෝතබ්බන්නමඤ්ඤති. අතීත අනාගත වර්තමාන වශයෙන් ආග්‍රහණය කළේතු රස විඳියෙතු ස්පර්ශ විඳියෙතු දෙයයන් සංඝාදිත්‍යමාන වශයෙන්ම ගමි. මෝතාරම්මඤ්ඤති. එසේම ස්පර්ශ කරන විඳින ආග්‍රහණය කරන පුද්ගලයෙකු සංඝාදිත්‍යමාන වශයෙන්ම ගමි. විඤ්ඤාසා විඤ්ඤාසබ්බං. මෙලින් අරමුණු කළේතු සිතින් අරමුණු කළේතු දේවල් සිතින් අරමුණු කොටගෙන විඤ්ඤාතන්නමඤ්ඤති. අන් අයත් සිතින් අරමුණු කරන දේ සංඝාදිත්‍යමාන වශයෙන්ම ගමි. අවිඤ්ඤාතන්නමඤ්ඤති. අන් අය විසින් අරමුණු කළ නොහැකි තමන් අරමුණු කරන අවිඤ්ඤාතය ගැන සංඝාදිත්‍යමාන වශයෙන්ම ගමි. විඤ්ඤාතබ්බන්නමඤ්ඤති. අතීත අනාගත වර්තමාන තුන් කාලයේට ඇති මෙලින් අරමුණු කරපු දේවල් ගැන සංඝාදිත්‍යමාන වශයෙන්ම ගමි. රාජයෙන් විඤ්ඤාතානන්නමඤ්ඤති. ඒ විදිහට සිතින් අරමුණු ගන්න පුද්ගලයන් ගැන සංඝාදිත්‍යමාන වශයෙන්ම ගමි. මේකද සත කියන්නේ ශූන්‍යතා භූමි කියලා. ඒ කියන්නේ සත්ව පුද්ගල වශයෙන් නොගන්නා තත්ත්වය. මේ හතරේ දවස්තාව. ඊළඟට සඳහන් වෙන්නේ ඊළඟ තුන්වෙනි අවස්ථාවයි. පළවෙනියෙන් කියන්නේ සර්වඥ භූමිය, ඊළඟ සීනාස්ක භූමිය, දැන් ශූන්‍යතා භූමිය තුන්වෙනි අවස්ථාව. ඒ තුන්වෙනි අවස්ථාවෙත් මහත් ලෝක සම්පිත වෙලා තියෙනවා. ඊළඟට සඳහන් වෙනවා යම් වික්‍රමයේ සදේවතස්ස ලෝකස්ස සමාරතස්ස සම්බන්ධකස්ස සසමන බ්‍රාහ්මණ්‍ය ආපජා සදේ මනුසාය තමහං ජානාමේතු වගේ යම් කම්මස්ස මුසා ඒකයන් දැන් කියවා තමහං ජානාමිච නච ජානාමේතු වගේ යම් කල්පස්ස කාදසමේව තමහං මේව ජානාමි මේ නජානාමේතු වගේ යම් සම්මස්ස කලි ඒකේම සත්‍ය භූමිය ගැනයි. සත්‍ය භූමිය එතකොට සත්‍ය භූමිය කියන්නේ තවත් ගැඹුරු පාරමයක්. දෙවියන් සහිත, මරණ සහිත, බමුණ සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දෙවිනුචන් සහිත සමස්ත ලෝක සත්‍යය විසින් දක්නා ලද, අසන ලද, ආග්‍රහණය කරන ලද, හසිනුදුර ලද, ස්පර්ශනුදුර ලද, සිතින් අරමුණු කරගන්නා ලද, සිතින් හසිරන ලද යම්කාම් දේ ඇතු සමහන් ජානාමේතු වදේ යම් ඒ මම දන්නේ කියන්නේ මිනම් සම්මාස මුසා කියනගේ මුසාරත් වෙනවා. මේ කතාව දෙවස් සම්දිස්ථානයක් දන්නවා කියලා කියනවා නම් ඒක නම් මුසාරක්. ඒ මතත් මුසාර කියන එක සංග්‍රහ කරන්නේ පරමාර්ථ වශයෙන් මම කියා නැති බව නිසායි. පරමාර්ථ වශයෙන් දක්නා මම කෙනෙක් නැහැ. ඒ කියන්නේ ඒක සත්‍ය සම්බන්ධ සීලෝ මාර්ගන්නා වූ මනසය තණ්හාදී ප්‍රවස්යෙන් ගන්න කෙනෙක් මාවිත නැහැ. එසේ කියනවා කියලා නම් ඒක මුසා. ඒකෙන් කියන්නේ සුදුන්නායි ඒ විදිහට තණ්හාදී ප්‍රමාණ වශයෙන් ගන්නවා. මෙලෙවි ධර්ම ස්වභාවයක්, විඤ්ඤාණ ධර්ම ස්වභාවයක් ආදර කරගන්නවා කියනමයි. ඒක පළවෙනි සත්‍යයි. ඊළඟට තණ්හා ඥානමිච්ච නිතදානත වදේයන් සම්පස්ස සාධිසමීව මේ ලෝක සත්‍යය විසින් දකලද අතනලද ආග්‍රහණය කරන පසුඳුනලා දිස්පස්ඳුනලා සුඛින් කරනලාද සාමාරමනාත්ම සාමාමිච්ච අම දන්නවා මෙච ඥානමිති ක්‍රියක් ගන්නෙත් නැහැ කියනම් සම්පස්ස සාධිසමීව ක්‍රියක් තියෙනසාවක් වෙනවා. එතකොට මම හොඳන්න දේවලුත් කියනවා. එතකොට සංහාදිතුමාන එසේ තමන්මාන වශයෙන් එසේ කමන්න නොගන්න බැවින් එසේ දන්නෙමි නොදන්නෙමි කියව මුසාවක්. ඒක සත්‍ය භූමි. තුනෙනි පාඨයේ කියවුනේ තමහන් මේව ජානාමි නොනජානාමි කියලා දෙස්සන් මනස කලි. යන්තින් ඒවා මම දන්නේ නෙදන්නේ නැහැ. කියනනම් ඒක මගේ දෝෂයක්. මගේ ප්‍රකට දෝෂයක්. ඒ කියන්නේ සංඝාසය මානවයන් නොදන්නා නම් ඒ දෙයක් මම දන්නේ නැත්නම් කියලා ප්‍රකාශ කරන්න බෑ. සමහරක් නෑ නොදන්නේ නැහැ කියලා ප්‍රකාශ කරනවා. ඒකත් සංඝාදිත්‍ය මානවයන්ට සැබවින් ඒක මගේ දෝෂයක්. මේ අවස්ථාව තුළට කියන සත්‍ය භූමි සත්‍ය භූමිය තුන්වෙනි භූමිය. සත්‍ය භූමිය ශීලාසය භූමිය සත්‍ය භූමිය. ඊළඟට තමයි අර ප්‍රථමයෙන් ප්‍රකාශ වූ සුඛා භූමිය වැටෙන්නේ. මෙසේ දකේතු දෙය කියන්නේ අහං දකේතු දෙය දැක ලෝකසෝසෙන් දක්නා ලැබදේ හොඳක්නා ලැබදේ කේතු දෙය දකින පුජ්‍යලයා සංකීර්ණ වශයෙන් ගන්නින්නේ. කලින් කියපු දේවල් දැන ඒ ස්කින් ඇසියුතු දේ අසර ලැබදේ ඇසින් යුතු දේ අසලයා කියන මේ සියල්ල කන්නා දෙක්න වශයෙන් ගන්නෙ නැහැ. එහෙම ආග්‍රාණය රසන එවාගේ නිෂ්පර්ශණ කියන එක නෙමෙයි ලැබුණ දේ බලද එවාගේම දකිනු දේ ඒ ආස්පර්ශ කරන්න කන්නා ගන්න වශයෙන් කිසිසේත් නොගෙන හරි. මේ අවස්ථාව සඳහා සූමත භූමිය කියලා. මේක ආගලෙන් සත්‍ය පුද්ගල සංඥා සම්පූර්ණ බිඳවැටෙන තැනක් එතන. ඊළඟට සඳහන් වෙන්නේ කාදී භූමිය. පිටිකෝ විත්තරාගත විත්තසතනක විඤ්ඤාදේශ ධර්මයේ කාදී නේව කාදී. සංඝා කාදී සම්මෝ අඤ්ඤෝ කාදී උත්තර සම්විත කරව නැත්තේක වදාමි. මේ අන්තිම සූත්‍රක. පිටිකෝ විත්තරේ මෙන්න මේ විදිහට කතාවක් විත්ත සුතමත විඤ්ඤාතස ධම්මේසු අසින් දක්න කනෙන් අහන ලද ආග්‍රාණෙන් ලද රසින් දෙන ලද විස්පාසද සිතින් අරමුණු ගන්න මේ ධර්මයන් සම්බන්ධව කාදීයව සම්මාදික වශයෙන් කිසියම් සම්බන්ධතාවයක් වෙයි කාදී මොසලන දෙක තවතින මොසලන දෙක වෙනවා කාම පන්නාත තන කාදී තන ඒ කාදී ගුණයේ අන්‍ය උත්තරතර කාදී කාදී උත්තරතර සමුදතර යනාති ඊට වඩා උත්තර කාදී බලක් හරි ඊට ප්‍රේමතර කාදී බලක් නැති නැත්තේ කියන කුණාමන වශයෙන් අදාළයි. ඒ කාදී දැන් මෙන්න මේ පංච මහා භූක්ෂරයක් මේ භූමියයි ශීනාශ්‍රේණියයි ඊළඟට සත්‍ය භූමියයි ශූන්‍යමියයි කාදී භූමියයි තවස්ථා පහේදී මේ මහා ඊට දහා ගන්න බැරුව කම්පිත වෙලා තියෙනවා. මේවා එකක් එකක් ගන්න දැන් අපි කරනවා නම් තාම වැඩගත් අදාළයක් නිතු කර ගන්න තියෙනවා. පිටක පෙටියෙන් සලකා බලමු. අන්තිම නිගමන ගාථාව යං කිංචි දිතං සුතං නුතං වා භෝසුතං යසච්චන පරේසං ඒසුපාදී සයසං ස්තේසු සත්තං සාපි පරං දහෙයේ ඒකං ච සත් කිංච සල්ලං පටිගච්ඡස්වා අද්දෝසිතාය පදා විසක්ඛා ජානාමි පස්සාවිතෝ ඒකං අද්දෝසිතං නත්ති තථාගතංති. ඒ ගාථා බෝධම සලකා බලමු. කවර තවත් දුරට ගන්න පුළුවන්. යං කිතු දිත්තං සුතං මුතං වා අද්දවසිතං සත්ව මුතං පරේසං. මෙතනවිසින් මෙතන පරේසං කියේ ලෝක සත්‍යං යමක් දක්නා අසරණ ලබනං මුතං සංකේන ආග්‍රහිතං ලබනං රස ලබනං ස්පර්ශන ලබනං අද්දවසිතං පඤ්ඤාඥාන වශයෙන් දස ගන්නා ලද එහිලා මසුපාදී සරසංගතේසු සත්තං මුසාවාපි පරං දහයිය. එතකොට මේ කාදී ගුණය ප්‍රගතයන් වහන්සේ අමරණදී මේක සත්‍යයි ඒක අසත්‍යයි කියලා යම් ව්‍යාඛ්‍යාස කරනවා නම් ඒ විස්සේ තථාගතයන් වහන්සේ ආදිත්‍යමාන වශයෙන් උපගමනය කරන්නේ නැහැ. මෙසේ සුපාදී සරසංගේසු සත්තං මුසාවාපි පරහෙය. අනුන් කියන වෙනුවට මහසවන්නේ නැහැ. අනුන් කියන කියන හැටි මේක ඇත්තයි මේක මුසාවයි කියන මහස බාරයි. ඒ කියන්නේ දැන් ලෝක සාතරත කොටස් දෙකකට බෙදෙනවානේ. ඉදම අත්තං යෝගමඤ්ඤං මේක තමයි ඇත අනිශ්චයල්ලම මුසාවය අසත්‍යය කියලා ඒවත් සංගිතයි. සරුවත්මන් වහන්සේ ඒ ලෝකයා විසින් භාවිතා කරන මේ දේ තමයි ලක්කේ මේ දේ අසත්‍යයි කියලා කියේ කෙරෙහි මුහාසේ පිළිගන්නේ නැහැ. ඒ සංකේ සල්ලං පටිගදිස්වා මෙන්න මේ උල ඒ කියන්නේ කිතේත මහ වරදෙන මේ උල කල්ලාතු උන්වහන්සේ ආවෝද කරගත්තා. අඥාසිතා ප්‍රජා විසත්ත මේ ලෝකයා මේකට බැසගෙන ඉන්නවා. සමාධිත්‍යමාන තුනේ ධිට්ඨියට විශේෂම දැකෙන ඉන්නවා. ඥානෝපසකතේ වේත තමන් වහන්සේ දන් දක්නාදී එසේමයි. ඒක දැකෙන්නේ නැහැ. ඒක අද්වෛත වචනා බුද්ධ ඇටියෙත දේශනාවක් වෙනස් කරන්න වෙනවා. ඥානෝපසකතේ වේත අඥාසිතන් නොතිතාන තථාගතයන් වහන්සේට සේලාත කන්නාදිත්‍ය මානවසේ කිසිම අරමුණක දසගන්මක් නැහැ කියනයි යන්තම ගාථාවෙන් කියෙන්නේ. ඒකට දැන් සමස්තයක් වශයෙන් අපි සලකා බලන මේ සූත්‍රයේ අදහස සත්‍යයි ਸਰවඥතාඥානේ ප්‍රතිඥාය. ඒ කියන්නේ ලෝක දතේකතාවේ ਸਰවඥන් වාසය ධර්ම. ලෝක දතේකතා තාග්දී සර්වන් වහන්සේ විශේෂයෙන් දන්නා. ලෝක දතේකතාග්දී සර්වන් වහන්සේ ප්‍රකට වශයෙන් දන්නා. ඒ කියනවත් තුන ਸਰවඥ බුදු. එතෙන් මේ සම්පූර්ණ ਸਰවත් ආඥානේ ප්‍රකාශ කරන්න තියෙනවා. ඊළඟට කියවන්නේ ශීලාසුමිය. ඒ කියන්නේ තමන් වහන්සේ මේ කියන ලෝකත්වයෙන් දතුන අහන ආදී ශ්‍රමණු ගැනත් නම් ලෝක tattve සම්බන්ධ සංහාවෙන් දික්තියෙන් නෑ කිසිවක් නෑ ගන්නෑ. කිසිත සංහාදික්ති මාසෙන් මාන වශයෙන් උපදේවන්නේ නෑ. ඒක උන්වහන්සේ නික්ලේශී භාවයේ ශීලාසුරු භාවයේ එතෙන් දී සරුවක් වහන්සේගේ අහං ගුණයේ සම්පූර්ණ ප්‍රකාශ කරන්න තියෙනවා. ඊළඟට සඳහන් වෙන සත්‍ය භූමිය. ඒක තමන් වහන්සේ මහා විශාල ලෝක සංනිවාසයක ඒකන දතුනහන හිතන කියන දේවල් ලොක දැනගත්තා. මම තමයි මේ කියන හැගීමක් උන්වහන්සේට නැහැ. සමහන් ඥානමයි සත්‍ය රජයන් සම්මනස මුසාකීවේකයි. උන්වහන්සේ මේවා දන්නවා කියලා නෙමෙයි. ඒ කියන්නේ මමයි මේ සියල්ල දන්නේ. අනෙක් නෙමෙයි මේවා දන්නේ මමයි මේවා දන්නේ කියලා උන්වහන්සේ ආක දෘෂ්ටි වශයෙන් කියවත් නොදන්නේ නැහැ. ඒ වගේම සමහන් ඥානමිච්ච ඥානමිච්ච රජයන් සම්පස්ස පාදසනේ. මම දන්නේ නැහැ. එයාලා මම අන්නවා කොටසක් දන්නේ නැහැ කියලා කියන්නද බැ. එතකොට ආත්ම සංඥාවෙන් ආත්ම දෘෂ්ටි හිතානුවම කතා කරන්නේ. අහං නේවදානමු නේනදා ඒකවදයන් සම්පස්ස මේ පන්නනස කලි. එතකොට දැන් මම දන්නේ නැහැ නදන්නේ නැහැ කිව්වොත් එතන තේරෙන්නේ කොහොමද? කොටින් මේ ලෝක සත්‍ය සම්බන්ධ සංහාසේෂයල්ල දන්නා නම් එන්නාවේ තමන් වහන්සේද ආසංඥාවෙන් ගෙදන්නේ කන්නාදිත්‍ය මාසයෙන් ගෙදන්නේ කියන එකයි එකම ශ්‍රමණයෙන් ප්‍රකාශ වෙන්නේ. ඊළඟට කියවන්නේ ශූන්‍යතා භූමි. ඒ කියන්නේ මේ ලෝක දෙහි සියලුම සත්ත්ව ප්‍රජා විසින් දක්නා ලද අහන ලද අරමුණු ගන්නා ලද හිතන ලද ඒ සෑම දෙයක් කෙරෙහි තමන් වහන්සේ සියල්ල දැනගෙන ඒ සම්බන්ධව අන්හාතේ මාන වශයෙන් උපගමනයක් කරන්නේ නැහැ. තේරුමින් තමයි ශූන්‍යතා භූමිය හැදෙන්නේ. අන්තිමට සාදී භූමිය කියන්නේ තමන් වහන්සේ මේ ලෝක ධාතුෙහි සෑම සත්වෙම ලැබෙන ලැබෙන අරමුණු කෙරෙහි කාමසින් හරි දේශ වශයෙන් හරි විතර සැලවලා සංනාදිකම යම් තැනක තියෙනවනේ උන් ලෝභ දෝෂ එනවා. ඒ දෙකෙන් සුද්ධලෝෂ හැලෙනවා. ඒකෙන් තමයි ප්‍රියමනාප කෙනගේ කෘෂ්ණාවෙන් සැලෙන අප්‍රියාප දේ ගැන දේශයෙන් පැටිගෙන සැලෙනවා. ඒ හැමතැනකම දික්කමාන ආදී සැලෙනවා. ඒගේ සරණ ස්වභාවයත් ලෝක ධාතේ සර්වඥන් වහන්සේ එමෙන්නම අරමුණක දේව සලීමක මහසේ තාදී මුරු පිහිතා සිටන ඉන්ද්‍ර කියලා ප්‍රාගේ. ඒ තාදී භූමිය කිමේ පංච මහාවේ එකක් එකක් පාසා බුදුගුණ සම්භාරයක් ප්‍රකාශ වෙන්නේ කියලා. ඒ හැබැයි මේ එකක් ගන්න වෙන වෙනම දේශනා පවත්වන නැගමක සාර්ථකව තේරුම් ගන්න පුළුවන්. දැන් මේ කියන්නේ සූත්‍ර දේශනාව දුරල සම්පූර්ණයක් පමණයි. මේ දේශනාව ශ්‍රවණය කරන සංඝ පිරිස විශේෂයෙන්ම සහාදි මුත්‍තික පිරිසක්. ඒ සංගත ශ්‍රද්ධාව බහුල පිරිසක්. ඒ පිරිසේ බුද්ධ ගුණ කියවෙන කොට චිත්තසාන පස්වන ප්‍රීතියෙන් පිළපින චිත්ත පස්සද්දී සුඛ සමාධි කෙනෙමෙ ලැබතුණා. ඒ සමාධි මාර්ගපත්ව සිටින් යුතුව ඒ මොහොතේ පස්සනා ඥාන වැඩි දියුණු වීමෙන් ප්‍රතිවත් භික්ෂුන් වහන්සේලා සහ සස්සසිතේ විශාල පිරිස අතරට සෝහාර්ධාතරම් පිරිස මඟ සංවාබෝධ කරගත්තා. ඒ භික්ෂුන් වහන්සේලා රහත්ත්වයට පත්ලා. ඉතින් මේ දෙනාව අපි නැවත නැවත සිහිපත් කරන්නට ඕන. සාමාන්‍යයෙන් භාවනාවට වාඩි වෙලා අපි බුද්ධානුස්සතිය වඩනවානේ. ඒ බුද්ධානුස්සතිය වඩනකොටත් මේක සෙම වැටෙනවා. මේ කියන සූත්‍ර පාඩ සිහිනාම අපේ චිත්තසංතානෙට පුදුමාකාර ප්‍රතිඵලයක් ඇති වෙනවා. එතකොට දැන් දිත්තං කියන්නේ හඳනාලද, සුතං කියන්නේ කනනාලද, මුතං කියන්නේ ආසෙන් ආග්‍රහණය කරන ලද සහ දිවෙන් රසන ලද, කයින් ස්පර්ශ කරන ලද තුනම මුලින්ම ගැටෙන කී වෙනවා. විඤ්ඤාතං සිතින්ම ගන්නා ලද අරමුණ. ඉතින් මේ සරුවක් යනවා ආසේ දන්නා බව, විශේෂ යනවා බව ප්‍රකටව දන්නා බව, ඒවා කෙනෙහි තණ්හා දික්කමාන වශයෙන් උපනයක් නොකරන බව, එවාගේම සංඝහන්සේ දන්නාය, ප්‍රතිසක් දන්නා කොටසක් නොදන්නාය, දන්නේතන නොදන්නේ නැති කියන ප්‍රකාශ නොකිරීම වශයෙන් සත්‍ය පිහිටා සිටින බව, එවාගේම උන්වහන්සේම අරමුණක් කරෙහි අර තණ්හා දික්කමාන නූපදන ආසේ ශූන්‍යතා ධර්මයේ පැතිරෙන බව, මහාසේ ලෝකතර සම්බන්ධව සලීමක් නැතුව තාදී ගුණය පිහිටා සිටින බව සිහි කරන්නේ භාවනාට වාදි වීමෙන් අපේ භාවනා පූර්ණ කරතේ බොහොම ගාම්‍ය දායකයකට හේතු සම්බන්ධ වූ බවෙන් හිතේක්මනින් සමාජමත් කරගන්න හේතුවක් වෙනවා. සාසරුවක් යන වහන්සේගේ වැනි පෘථුවේ කාන්තකල දේශනා අතුරෙන් එකක් තමයි කථාරාම සූත්‍ර දේශනාව. මේ දේශනාව අපි කටපාඩම් ගන්න බලාපොරොත්තු වෙන්නේ. එවගේම ඔබ බහුවතා කරමින් ඒ භවනාට උපකාරී සූත්‍රයක් බාට පමුණවා ගන්නත් බලාපොරොත්තු අධිෂ්ඨාන කරගනිමු. ඒ මොකද ප්‍රසාදනීය සූත්‍රාන්තයක්. ප්‍රසාදනීය සූත්‍රාන්ත මනසිකාරයේ විශේෂයෙන් සම්බොජ්ජංග වැඩි දියුණුවට හේතුවක් වෙනවා. ප්‍රතිසම්බොජ්ජංගයේ වැඩි දියුණුවේකොට අර පස්සාද්දී සමාධිය ආදී බොජ්ජංග වැඩි දියුණු වීම සඳහා එක මහෝපකාරී වෙනවා. ඒකම මේ ගාම්භීර වශයෙන් වර්ධන සමථ භාවනාවන්ට අතිශයින් උපකාරී වෙනවා. එවාගෙම නැවත නැවත නැවත බුදු ගුණ වර්ධනා සඳහා කාලපාරාම සූත්‍රය වර්ධනා කිරීමෙන් අන්ත විශේෂ චිත්ත බහුජියක් ඇති වෙනවා. අපේ ලංකාවේ කාල බුද්ධ රත්නිත මහ රහතන් වහන්සේ කලවර ප්‍රවේදාසක කලුජේතකල සමීපයේ කලු කිඹිරි ගහක් යට කලු ගල් ආසනයක වාඩි ඒ කාලකාලාම සූත්‍රයෙන් ධර්ම දේශනා කළ බව සඳහන් වෙනවා. එදවස යම් කිසි කාර්යයක් සඳහා තෙරවස් සමාදන්ව සිටියේ සද්ධාතිස්ස රජෙකුට තවත නැතුම් දෙපානේ ලැබුච්ච කෙලවර කාටද නොවලා හිටියානම් බණ ඇසුවා. එළියම කම්ම දේශනාව පැවැතුණා. දේශනාව අවසානයේ රජතුමා මහත්ඵලින් සම්නසේ සාධිකාර දුන්නා. තාතන් වහන්සේගේ තේරුම් ගියා රජතුමාගේ කතහඬ. සංවේදයට කඳවලා වාකෝයි වෙලාද බණහඬා. ස්වාමීන් වහන්සේ මුල් ගාථා කියන කොටම මම බනහන්නාව. මාර්ගයේ මේ හිතගෙනම බනහන්න වීම මේ දුෂ්කර දෙයක් නෙවෙයි පුණ්‍යම් රාත්‍රි. නැත් ස්වාමීන් වහන්සේ මේ වාගේ මිහිරි හනේ බුදු බනහන්න බුදු ගුණහන්න කියලා නම් මගේ ජීවිතාන්තය දක්වාවත් නොසලී නොඇති හිතගෙන බනහන්න පුළුවන්. ස්වාමීන් අවකාශ ගංගාවක් මුහුණේට හැරෙව වාගේ බොහෝ විසිතුරු ධර්ම දේශනාවක් බුදු ගුණ දේශනාවක් පැවැත්වුවා. තාම බුදු ගුණ ඉතිරි කියනවාද ස්වාමීන් වහන්සේ? මහරජම ධර්මදේශනා කෙරෙහි අල්ප මාත්‍රයයි. ස්වාමීන් උපමාවක් මහරජේ දෙවන කලා ගලක් ගඟනේ ගලන වේලාවේ ඉදිකටු මලක් ගංගියට ඇල්ලුවා. ඉදිකටු මලෙන් ඇතුළේ පිටවන වතුර සුවල්පයි. පිටින වතුර අප්‍රමාණයි. එවාගේ මාදේශේ බුදුබණේ ඉදිකටු මලෙන් ඇතුළේ පිට යන වතුර බිඳවා සුවල්පයි. මදසු බුදුබණ අනන්තයි. ස්වාමීන් තව උපමාවක් මහරජා සියක් පිළියෙක වපසරියට කුමුරු යායක එක වීපරණයේ ඇත ස්වල්පාවේ ඉතිරි වීපරණයට අප්‍රමාණයි. එවාගේ මාදේශෝ බුදුගුණ එක වීපරණයක ඇතවාගේ ස්වල්ප ප්‍රමාණයයි. මදේශෝ බුදුගුණ අප්‍රමාණයි. ස්වාමිනේ තවත් උපමාවක් මහරජා හසේ පියාකරතේන පක්ෂයේ පියාපතට යටපත් යටවන අවකාශයේ ස්වල්පයි. පියාපතට යටන අවකාශයේ අප්‍රමාණයි අනන්තයි. එවාගේ මා ප්‍රකාශකල බුදුගුණේක ස්වල්පයි. මදේශෝ බුදුගුණ අවකාශයේ අනන්තය ස්වාමීන් ගැලපෙන උපමාවක් කිව්වා. ස්වාමීන් මේ විදිහේ අනන්ත ගුණ ඇති සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳ විසුතුරු බුදුගුණ දේශනාවක් පැවැත්වීම නිසා මට වෙන ධර්ම පූජාවක් අතේ ඇත්තේ නැහැ. මේ 300ක් වටක් ප්‍රමාණ යෙදුම් ඇති මේ ලංකා රාජ්‍යයේ මම අදිනේ ධර්ම පූජාට පූජා කරනවා කියලා රාජ්‍ය පූජා කළා. රහතන් වහන්සේද ආපසු රාජ්‍ය භාර දින දසරා ධර්මින් රාජ්‍ය කරන හැටේ ආවාදනු ශාසනාවට පවරා දුන්නා. මේ ප්‍රේරිතයෙන් පැහැදිලි වෙනවා මේ සූත්‍ර දේශනේ මාතෘකා කළව අප්‍රමාණ බුදුගුණ සම්භාරයක් දේශනා කරන්න ශ්‍රවණය කරන්න ලැබෙනවා. ඒ නිසා දිවි අවස්ථාවල මේ බුදුගුණ සම්බන්ධව තව තවත් අපට කර්ම එකතු කරගන්න ලැබේවා. ඒකම මේ කාලකාරාම සූත්‍ර දේශනාව හොඳින් ධාරණය කර නිතපතා ආවර්ජනා කරමින් බුද්ධ ගුණානුස්සති භාවනාවක් සපුරා ගන්න අදිෂ්ඨාන කර ගන්න අතරත මේ සත්ස්වාරයක් මහා පොළොව කම්පා කරමින් සරුවක් භූමියේ තිහිතා රාගේම සීනාසුර භූමියේ තිහිතා සත්ත්ව භූමියේ තිහිතා ශූන්‍යතා භූමියේ තිහිතා කාමී භූමියේ තිහිතා ලෝක ධම්මයේ සරුවක් යන වහන්සේගේ අනන්ත පරිමාණ බුද්ධ ගුණානුභව බලෙන් අනන්ත බුද්ධ ඥානානුභව බලෙන් අනන්ත බුද්ධ තේජානුභව බලෙන් අනන්ත බුද්ධ රිද්ධානුභව බලෙන් අපට දාසින් දාස ගෙවි ගෙවි යන මේ ජීවිත කාල පරිච්ඡේදයේ තුල ධ්‍යාන විඥා මාර්ගඵල නිර්වාණ අවබෝධයේ දක්වාම සාතන ප්‍රතිපත්තියෙන් මුදුන් පමුණවා ගැනීමට ශක්තිය බලයේ ධෛර්යයේ වීර්යය ආරක්ෂාව ආශිර්වාදයේ රත්නඥාන භව බලයෙන් ලැබේවා ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහින්දිපා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහින්දිපා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහින්දිපා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති සීලක පීඨා ධර්ම ශ්‍රවණී කීමේ සුදු කරගත් කුසල් දෙලෙන් සෑම දිනාට අමා මහ නිවන් සුවත් වේවා. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මඨානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.